ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ලයන්වේ නෝනා මහත්මිය අද දින මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉමා ශ්‍රද්ධාවෙන් දානේ පෝජා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව, ඒ වගේම අපේ සඳරුවන් මහත්මාත් පින්කමට සහභාගී වෙලා තමන්වයින් මේ ගිය ඒ ඥාතිවරයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් තමන්ගේ දෑතින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කරගන්න ලැබීම ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සලකන්නට ඕන. මේ ලෝක ඉපදිතය හැටියට අපි ලැබපු වටිනාම රත්නයන් තුන තමයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. රත්න කියන්නේ මණික කියන එක, ජෙම් කියන එක. ඉතින් ලෝකේ වටිනාම දේවල් වලට තමයි මණික් නැත්නම් රත්රන් කියලා අපි කියන්නේ. ඉතින් මේ ත්‍රිවිධ රත්නය කියන්නේ අපේ ජීවිතයට තියෙන වටිනාම දේවල් තුන. ඒකට හේතුව තමයි යම් කිසි වස්තුවකින් ධනයකින් අපි බලාපොරොත්තු වන්නේ සතුට. අපි අපේ දරුවන්ට මැණික කියලා කියනවා, රත්තරන් කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒ දරුවා ගැන හිතනකොට තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි අපට අපේ ජීවිතයේ වටිනාම දේවල් කල්පනා කරලා බැලුවාම අපට ජීවිතේ වඩාත්ම සතුටටපත් වෙන පුළුවන් කාරණා තුන තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන අවස්ථාව, ධර්මය ගැන සිහි කරන අවස්ථාව, සංඝ රත්නය ගැන සිහි කරන අවස්ථාව. අනිත් දේවල් පිළිබඳව අපට යම් සීදක සතුටක් ලැබුණට ඒ සතුට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දරුවෙක් අපට ලැබෙච්ච මුල් අවස්ථාවේදී උඹ සතුට වුණා. ඒ දරුවා උසස් අධ්‍යාපනය ලැබුව අවස්ථාවේදී සතුට වුණා. නමුත් ඒ සතුට අඛණ්ඩව අපට එක විදිහට පවත්වා ගන්න බැහැ. කාලයක දෙක අඩු වෙලා යනවා. අපේ රූප සම්පත්තිය ගැන අපි කාලෙකදී වාස් සතුට වුණා. නැත්නම් මෙතන කණ්ණාඩි ළඟට දවසර වාර ගානක් ගිහිල්ලා බලනවා. ටික එක විදිහට හැරි හැරිත් බලනවා ලස්සන අපි නේද? තමයි එහෙම බලන ශරීරයෙම අපිට ටික කලකදී මේ ලස්සන ටික ටික අඩු වෙලා යනවා. අපිට කියලා ගියක් ගත්ත දවසේ, ගේ හදපු දවසේ, වාහනයක් ගත්ත දවසේ අපි වාස් සතුට වුණා. නමුත් ඒ සතුට දිගට මේක වගේ පැවතුනේ නැහැ. අපි වාහනයක් ගන්නකොට ඒක අලුත්ම මොඩල් එකේ වාහනේ වෙන්න පුළුවන්. අපි අවුරුදු ගානක් යනකොට ඊට වඩා අලුත් වාහන ඇවිල්ලා අරගේ වටිනාකම අඩු වෙලා ගිහිල්ලා. නමුත් පින්නතුනි මේ බුද්ධ ධම සංඝ කියන තෙරුවන අපට කවදාවත් ඒ වටිනාකම අඩු වෙන්නේ නැහැ ජීවිතේ. එන්න එන්නම ඒ ගැන හිතනකොට ලොකු සතුටක් ඇතිවන්නේ. අන්න ඒක තමයි ධනයක තියෙන නියම ස්වභාවය. හැබැයි ධනයක් නම් ඒ සතුට අඩු වෙන්නට බෑ. අන්නේ සතුට ලැබෙන දේවල් අතරින් ශ්‍රද්ධා ධනය ඉහළම ධනයක් ලෙස බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනගේ ලැබෙන සතුට තමයි ඉහළම සතුට විදියට ධර්මයේ සඳහන් කරන්නේ. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි සේල කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණය තමන්ගේ යහළුව බ්‍රාහ්මණයෙකුගෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගත්තා. ਉਹ තමාගේ මිතුරාගේ නිවසට ගිය අවස්ථාවේදී ඒ මිතුරු බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට දානය සෝදානම් කරමින් හිටියේ. ඉතින් සේල බ්‍රාහ්මණය අහනවා, ඔබ මේ සෝදානම් වෙන්නේ මොහොකටද? ඔබට විවාහ මංගල්‍යයක් නැත්නම් වෙනත් උත්සවයකටද මේ සෝදානම් වෙන්නේ? අර බ්‍රාහ්මණය කියනව නැහැ, බුදුරජාණන් වහන්සේ හෙට දින මගේ නිවසට වැඩම කරනවා, මම උන්වහන්සේට මේ දානය සෝදානම් කරන්න කියලා. මේ සේල බ්‍රාහ්මණයට කලින් බුද්ධ කියන වචනේ වෙනත් කෙනෙකුගෙන් අහලා තිබුණේ නැහැ ඇත්තටම. ඔහු බුද්ධ කියන වචනේ අහපු ගමන්ම ඔහුගේ හිතේ බලවත් ශ්‍රද්ධාවක් හටගත්තා. ඇයි ඒකට හේතුව? ඔහු දැනගෙන හිටියේ ඔහු ත්‍රිවේදයේහි වේදයේ පරතරට ගිහිලා හිටිය බ්‍රාහ්මණේ. ඔහු බ්‍රාහ්මණ ග්‍රන්ථවලින් ඉගෙනගෙන තිබුණා බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ලෝකේ පහළ වුණොත් ඔහු සුවිශේෂ කෙනෙක්. ඔහුගේ ළඟ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඔහු ගිහි ගෙදර හිටියොත් ඔහු සංස්කෘත රජ වෙනවා. ඔහු පැවිදි වුණොත් ඔහු සම්මා සම්බුද්ධ වෙනවා කියලා දැනගත්තා. ඔහු ග්‍රන්ථවලින් ඉගෙනගෙන තිබුණා. අන්න ඒ නිසාම ඔහු හැකෙක්මනේ මේ පුද්ගලයා හමුවන්නට ගියා. ඔහු විශේෂයෙන්ම ගියේ අර වේද ග්‍රන්ථවලින් ඉගෙනගෙන තිබිච්ච දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලන්න ගියේ. ගිහිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියටදී වා හොඳට අවධානයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ රූප ලක්ෂණ දිහා බැලුවා. බලපු අවස්ථාවේදී ඔහුට ලක්ෂණ දෙකක් බාහිරට පේන්නේ නැහැ. ඒකක් තමයි දිවේ ප්‍රමාණය බාහිරට පේන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙන ලක්ෂණයක් තමයි දිව එළියට ගත්තොත් දිවෙන් මූණ වහන්න පුළුවන්. දිවෙන් හිස දක්වාම දිවදික් කරන්න පුළුවන්. පහළට ගත්තොතින් බෙල්ල වටේට දක්වා දිවදික් කරන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණත් සුවිශේෂ ලක්ෂණ විදිහට සැලකනවා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා සීල බ්‍රාහ්මණයා අර අනිත් ලක්ෂණ තිය දැක්කා. මේ ලක්ෂණ දෙකක් දකින්න ගැරුවම ඔහු විමසිල්ලෙන් ඉන්නවා කියලා ඔහුගේ සිත දැක්කා. දැක්කට පස්සේ ඔහුට විතරක් පේන්න අර නොපෙනෙන ලක්ෂණ දෙකක් පේන සැලසුවා. ඔහු අප්‍රමාණ ප්‍රසාදයකට පත් වුණා. එතෙන්දිම ඔහු තමන් අර වේදිය පරතරට ගිහිල්ලා හිටියත් වෙනත් ආගමික කෙනෙක් වුණත් බුදුන් සරණ ගියා. ඔහු දිවිහිමියෙන් භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා මේ ශාසනය තුළ ඔහු ආධ්‍යාත්මික වශයෙන් දියුණුවට පත් වුණා. ඉතින් මේ බුද්ධ රත්නයේ වටිනාකම තියෙන්නේ උන්වහන්සේ දේශනා කරන ධර්මය නිසා. ඒ ධර්මය තමයි අපේ හිත සංතානවල තියෙන දුක් සමුදාය නිදහස් වන්නට හේතු වන්නේ. එදා කටාචාරාව මරණ හයකින් පීඩාවට පත් වෙලා හිටිය ඇය ඇගේ හදවතේ තිබිච්ච මහා දුකෙන් ඇය නිදහස් වුණේ මේ ධර්මයට පැමිණිලා. ඉතින් ඒ වගේ දුකකින් නිදහස් වෙන්න ඇයට පුළුවන් වුණා නම් අපට අපේ ජීවිතවල තියෙන දුක් වලින් නිදහස් වෙන්න අනිවාර්යයෙන් මේ ධර්මය තුළින් පුළුවන්. ඒ නිසා ධර්මය අපට රත්නය. ඒ වගේම සංඝ රත්නය. මේ බුදුරජාණන් වහන්සේ වෙත ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච සිය සීලම සම්පත් මේ සම්බුද්ධ ශාසනයෙන් කැප කරපු ඒ ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේට රත්නය. අන්‍ය රත්නයන් ගැන හිතනකොට අපේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇතිවන්නේ. ඒ නිසා ඒ රත්නයන් අපි නිතර සරණ යනවා, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේලා සමීපයෙන් අපි ධර්ම ශ්‍රවණය කරනවා. ඉතින් මෙන්න මේ කරුණු අපේ ජීවිතේට ආලෝකයක් වෙනවා. ඉතින් අන්නේ ප්‍රඥාන්ගේ වටිනාකම දැනගත්තු අතීතයේ පටන් හිටියේ විශේෂයෙන් ශ්‍රී ලාංකික රජවරු මුළු රටෙම තුන්මතාවක් රාජ්‍යයෙන් මේ තෙරුවන්ට පූජා කළා. වළංගම්මා රජතුමා රාජනියෝගයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් කටාරම් කොටලා මහා සංඝරත්නයට පූජා කරන්න කියලා. සංඝසසුකට පූජා කරන්න කියලා. අගත අනගත චතුදිත සංස දිනේ කියලා ඒ ගල්ලෙන් වල සඳහන් කළා කියලා. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික කම්බල තමන්ට ලැබිච්ච දරුවන්ගෙන් පින්වත් දරුවන් සාසනට පූජා කළා. ඉතින් ඒ තරම් කැපවීමකින් රැකගත් ශාසනයක් තමයි අද අපට ලැබිලා තියෙන්නේ. අන්නේ ශාසනය තුළ අප ධර්ම ශ්‍රවණය කරනකොට අප මේ ශාසනයට ඉහළම දේ පූජා කරන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. ඒපත් වෙන්නෙම ඒ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත පමණට. ඒ නිසා ඒ සද්ධර්ම වෙනුවෙන් ඒ සදහාම සජීවී කරන්නට සිය ජීවිත කැප කරපු ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඔබේ මේ දෑතින් සෝදානක රුදානිය පූජා කරන්නේ කියන ශ්‍රද්ධාව ඇති කරගන්න. සරියුත් මොගලන් ආදී ඒ නික්ලේශී ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඔබේ දෑතින් ධර්මිකව සපයාගත්තු මේ දාණය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ලෑන්වී නෝනා මහත්මිය නමින් මියගිය ඒ සියලු ඥාතීන්ට මේ පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ජීවන්තන දෙමව්පියන් ඇතුළු හැම දෙනාටම ආශිර්වාද පිණිස මේ පින්කම හේතු වේවා. ඒ වගේම සඳරුවන් මහත්මා නමින් මියගිය වසර 7කට කලින් ඔබෙන් වෙන්නුණු ඒ චන්ද්‍රසේන සිල්වා ඒ මහත්මා ඇතුළු මියගිය ඥාතීන් හැම දෙනාටම මේ පින පුණ්‍යානුමෝදනා පිණිස සුගතිගාමීත්වයේ සඳහාම හේතු වාසනා වේවා කියන කතුමෙන් අපි මේ හැටියට වාක්‍යය කියලා දානීය සංසතු කොට පූජා කරමු. මේ විහාරස්ථානයට අවශ්‍ය කරන ඒ ගරු භාණ්ඩ ආදී ඒ වැකුම් යන්ත්‍රයක් පූජා කරලා ඉතින් විහාරස්ථානයේ ලස්සනට පවත්වා ගන්නට ඔබ මේ කරන කැපවීම ඒ ගරු භාණ්ඩය ඇතුළු සියලුම පූජා ද්‍රව්‍යයන් අප සංසතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පත්තේතන්තුයං කිප්පමේව සමෙජ්ජතෝ සම්දේ පෝරෙන්තෝ චිත්ත සංකප්පා ඡන්දෝ පන්නරසීය යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු. හොඳයි, ලෑන්වී මහත්මිය නමින් මියගිය ඥාතීන්ටත්, ඒ වගේම විශේෂයෙන් සඳරුවන් මහත්මා නමින් මියගිය ඒ චන්ද්‍රසේනද සිල්වා ඒ ඥාතිවරයා ඇතුළු ඔබ අප නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැම දෙනාම මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන කතුමෙන් ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ වහපුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වත්තං යතානින්නම් පවත්තති ඉතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ උතුම් පුණ්‍යඵලය සම්යදිස්ත්‍ර දෙවියනුත් අනුමෝදන්ව ලෑන්වී මහත්මිය, එම මහත්මා, දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. ඒ වගේම සඳරුවන් මහත්මා, ඒ ශ්‍රී ලංකාවේ සිටින තමන්ගේ දෙමව්පියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටමත් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසේවා කියන කතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, පින්නතුන් බොහොමත්ම සතුටට පත්වන්න අද හිමිදිරි පාන්දරව මේ දෑතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වුවා ආර්ය මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන මේ ගරු භාණ්ඩ සහිත සපේකර සංඝරත්න දක්ෂිණාවක් පැවැත්වීමෙන් ජනිත කරගත්තා මේ උත්තම පුණ්‍යඵලය ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සඳහා හේතු වේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සෝහත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්මේ තියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිත්‍යං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමේනාතේ සමිජ්ජතු.